භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නිරෝධං පඨවං පස්සේ යම් පන්නේ පංගසං සතියං අතිරතියං දසුංගං වරසාකරං පංචවං රවං සංසෝ සක්ඛං බන්දං තුපාදමි සක්ඛමංගං නමාදං අක්ඛවං අතරේතං ති සුරස්වාදෝ සම්මා සම්බුද්ධයාණන් වහන්සේ ලෝකපහළ වේ මිනිසා දෙවියන් මනුෂ්‍යයන්ට අනන්ත අපරිමාණ ජනතාවකට සුභතිමත් නිවන් මඟ ආලෝක වස්තුනා එයින් කඩලපාගත් ජනතාව මෙතෙක් ඇවිල්ලා කමන් කළගෙන තිබුණා එයින් එක්තරා සම්භාවනීය උත්තරයන් වහන්සේ නමක් සිටියා සීලදී මහා රහතන් වහන්සේ නමක් ඒ සීලදී මහා රහතන් වහන්සේ වාසා දෙකක් මේ ප්‍රකාශ වුණේ සීලදී මහා රහතන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර ගමදී උදේ අන්තවදී රාජධානී ජයන්ත නමින් රජ කෙරේ මේ ජයන්ත රජතුමා ද්වාදස පරමාසවරු ලක්ෂයයි ඒ ලක්ෂය තුළ අපමණ කුසල් කළ අතර එක්ගමක උසුබනහන්න කියලානේ දකින්න ලැබුණා එක්තරා රහතන් වහන්සේ නමකට කලකුණක් දෙනවා දැක්කා. මේ සදාන් ගාම්භීෂ්කමේ මන සාවකාලම් භික්ෂූනම් පක්ෂේ නාදීනම් සේල එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කලකුණ දුන්නා. එරලා මේ ජනක රජතුමා විසින් පහළ වන අහෝ මේ ස්වාමීන් වහන්සේ කොච්චර වාසනාවන්තද. මේ ස්වාමීන් වහන්සේ නිසා මොනතරම් සංඝයා අපහසුතාවක් අරසෙන් නැද්ද? මහත් අනාගතයේ මේ සංකෘතයට රාජකෝෂයේ නිවන් සුව ලබන්න වේවා කියලා ඉනවටකට ආරාධනා කොට සුදුපානෝ ලක්ෂයක් සංඝයාත් මහාදාන දුන්නා. අත්නිදාන්ති අනුරාගේ සුදුපානක වැඩගෙන කිව්වා. ස්වාමී දිනහතකට ඉස්සර යම් රහතන් වහන්සේ නමකට ප්‍රතිගාමීන්ගේ වක්වත්තාගේ ජීවදානසේක මහත් මේ අත්නිල පුරා කර තුන පොතල් දෙමින් මතුරුණාගසේ ප්‍රත්‍යලාභීනේ අග්‍රව සහ කෝටිං ස්වාමීන් සාක්ෂාත් කරගන්න වාසනාව වේවා කියලා හැතුවා. එදා කිරු මතුරු බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා. කල්පලාක්ෂයේ කැරෙමි ලෝකාගමන ගෞතම බුද්ධ සාහතනෙදී මේ කරුවන් වහන්සේගේ ඥාති ජීවිතයේදී සියලු දෙනාම කුටේක සත්තාවක වරදේ අර්ථකේ ප්‍රත්‍යේ ප්‍රත්‍යලාභීනේ අග්‍රව සහෝගේ නිවන් සුව ලබනවා කියලා ගෝණු දුන්නා. එදා පටන් මෙතුම අපමණ කීකම් කරගලාවා. ගායින් භ්‍රමේත ශරීරේ අත්තරේ නම චිත්ත ප්‍රම් කරනා ඒකාබද්ධයි. එක කුජලේ භ්‍රමේන් භවයේ දානි ඒ චිත්ත ප්‍රම් කරා වේතුමා. චිතේ චිතේ චිතේ චිතේ සම්පීනවා. දැන් යන්ති කෙලෙන් යම් ගැතුමක් සංඝයක් චිත්තයක් විරියක් ඊමන්තාවක් නිසා ඇතුවාන ප්‍රස්තුවාන සක්තිය සිතින් සිතට වැඩ කරනවා. ඒක නිසා ප්‍රභාවයේ උත්තරේනකොට ඒ චුති චිත්තය ඒ සක්තිය ඊළඟ භවයේ කී ඇසිත සිතට විතරේ. අල්පනේ කීද ගන්නවත් නෙවෙයි. අල්පනේ උත්පත්තියක් නෙවෙයි. අලුත්යක් පහළුණක් නෙවෙයි. ඒ විස්ම පරම්පරාකාරී සක්ති විශේෂයේ අනුවයි ආර්ය කුණාරපණේ දුනේ එම භාවයෙන් භාවයක දැනෙන කුණසඟක් වාගේ ඒ මාර්ගී ශක්තිය වැඩිලා වැඩිලා මේ ශාස්ත්‍ර අනු එකක පිස්ස උපන්න ධර්මයේ උසරේ බඳුමුසේ රාජධානී විශාල ධම් සම්පත්තියේ ධනවත් පිළිසෙලා එතුමාගේ ධම් සම්පත්තියේ විශාල ධන සම්පත්තිය රබන අතර තමයි නිස්කලේ කොට දීකේ අරගණියන්ති දන්දුවේ නීවරණය කුත් දලාගෙන ඇස්කරණයකි පාරම යනකොට කාට විපාකී සලුවක් යනවා කියන දේවල් කිව්වෝ කාටවත් එදෙන සබා තමම්ම දන් දෙන්නේ නගරයන් ඕම යාඥා කරලා මාගේ මානුවට දාන දී ගන්න අවස්ථාව ලබා ගත්තා. ඔය අතර රජුවා අතරේ ජනතා අතරේ තරණයක් ඇති වුණා. රජුවාට ඉගෙනීම දාන දෙන්න ජනතාව උත්සාහවත් වෙනවා. ජනතාව ඉගෙනීම දාන දෙන්න රජු උත්සාහවත් වෙනවා. ඔය අතර මේ රටේදී බෞද්ධයෝ කල්පනාසලා රජුවාට හැමදාම පරිදීනවා. අපි මේකේ පරිදී නැති වෙන්නුම දානයක් දෙමු කියලා සෑම දාන වස්තුවක් ඒකාසු කළා. හැබැයි ඒ දාන වස්තුවට අනුසිකුණ කීකී මේකේ ඔය අතර ජීව විද්‍යාන් දක්වාපේ ගෙව්වා මොකද හරි සම්පාම 1000ක් කියලා අනුසිකුණ කියලා. ඒ අරවා ගැනීම වල මුලින් සඳහන් කළ උන්නේවත්ය කීකී මේකේ නෙගොටිස්රා ඉතින් දෙන්නම පහවු දාහක් දෙන්න. ඉතින් මේක බාරක් වශයෙන් නෑ. ඒකමක මොකදද? මේක මාත නෙමෙයි. අපේ මේ රටේ දෝ නගරයක් වුණ අදාහයන් කන්න දාන්න මේකයි. ආයෙම නෑ. මේක දාහක් වුණා රකිනවා කිව්වනේ. ඒකට තමයි මාමල මගියතු මේක දෙන්න ඕනේ. මට මුදල් දෙපා මට අවුරුදු දෙන්න මම යටින් බෙදා දෙන්න. ඒ වගේම අවශ්‍ය ලැබුණා. රටේ මෙතුම නෙළුම් ප්‍රවෘත්තියේ මුසුරට වැදලා තාක්ෂණයේ කුරුබන් යුදල ගොරු ප්‍රතිනිෂ්ඨව සකස් කරගෙන ගෙනෙන බුදුපාම සංගමෝන දාන දුන්නා. එදා එකම ප්‍රාර්ථනා කළා නිමිකල ප්‍රාර්ථනාව. ඔයගේ ප්‍රාණයන් වලට දෙරුම් පුරාග දැලිල්ල. අපේ සාරවත් යන මහත්මයේ මව්පස ඕනේ ජනපදයේ මව්පස කියන කියුගේ සුප්පවාසා කියන කාලේ කියන එක සෙරු කණ්ඩා. මේ තුමා මහාවී කියන කාර්යකාරයා. ඒතරම්ම පටිසන් දෙකට ජාජන හේගෙකට දහස්කන මුතු කරු බලාගෙන ඉනවා. මේ දවාගේ තවසේ බලාගෙන ඉනවා. එකමනක් නෙමෙයි. මේ මෞතුමී බකක් කිව්වාම ගන්න ගන්න හැද පෙරෙනවා. මේ මෞතුමී යම් දීපතුන් කී අටෝකින් කාර්යයේ ගස්කොත් ගන්න ගන්න හැද පෙරෙනවා. වකුරුන දෙකකට යතෝ කියක් මුනේ හසුන වැඩිනවා. මේක නිසාම ඕනේ ජනපදයේ ප්‍රසිද්ධ වුණා සුප්පවාසාවගේ කුණු වලදී. එතුමියෙන් ගෙට විශ්යා අධිශාපනය කෙරුවා. එතුමියට දැක්කත් මතු නිවිදගෙන කරාම වේදනාවක් නේ මේ දරුවා පරිවර්තනය කළාද. ඒ වගේම සී ප්‍රාමයෙන් වඩම්මක ගන්නවා කිවන් දෝෂේ. සීව සී අතුකතෝල්ට අතගස් වෙනවා. වකුර නෙවියවට අතගස් වෙනවා. එනිසා මුළු රටේම පූජිත උත්සවාවක් වුණා දරුවා නිසා. අන්තිමේදී දරුවා උපදින්නට වරපු කොටක් ලැබුණා. අත් අවුරුද්දක් එතුමියට වැඩි දුකක් නැහැ. ගමන් පස්සාවුත්තේ ඉස්සරහේ කියලා අසක් මාරණාන්තික දුක් විඳා. ඒ අර කර්මික පාපයක්. ඉතින් මාරණාන්තික දුක් විඳින අතර කයවත් කීමක් ගන්න නැතුව ඕම කීමක් නැතුව සුඛින් ඉන්න දෙදාවේ අත්මිනාසි. මෙතුමිය සුදු මුදල කියන කියාවක් දරන්නට ජීවන සමන්නේ සුවාන් පුත්‍රයාට සිදුවා. දැන් තවත් හිතක් නැහැ නේද? දැන් මම මේ ජීවිතය ගැන සැකයි. එනිසා ඔබ කියනවා මගේ නම අපේ කාර්යවත් යනවා කියන්නේ පාවාදීද? ඒ වගේම මම දුකින් ඉන්න බව කියන්නේ. ඒකේම මගේ මේ ජීව මතක ගාමීවද මගේ ආරාධනා කරන්නේ කියලා. යම දේශනා කළේ මේ වචනේ මුලින් මතක කියලා මම කියන්නේ කියලා. ඒ වගේම මේ මහාවී මහාවී කියන කොළඹ රාජකුමාරයා ජීව දෙකුමාරයේ ගිය බුදුරජාණන් වහන්සේගේ ගිය. ඉන්නේ පළවෙනි සමාවැදලා ඊළඟට නිවන ස්වාමීන් වහන්සේගේ ඥාති කියන්නේ සුඛ වාසාවගේ වන්දනාවල් කියලා ගැනලා. ඊළඟට නිවන ස්වාමීන් වහන්සේගේ ඥාති කියන්නේ සුඛ වාසාව සුතේ වේදනාවෙන් අතනේ දෙන්නේ එතුමේගේ ජීව මතක ධාරක වදිතේක් වාසුවා. ඒලාවේ සරුවක් යනවා කියන ගන්නවනේ උදාසීන් පිළිගත් වාගේ වන්දනයක් ප්‍රකාශ කළා. සුඛිනී හෝතු සුඛ වාසාව කෝලියේ දීලා සුඛිනී සුඛිතං අරෝණ මුක්තං ජායතෝ විමල අනුමල විස්වාස වචනයක් ප්‍රකාශ කළා. සුඛ වාසා කෝලියේ දීලා වසෝපත් වේවා. සුඛ වාසා කෝලියේ දීලා වසෝපත් සුවපත් වූ පුතුලා කියන වචනේ ප්‍රකාශ වෙන කොටම එදෙරෙහි එතුමා ඉදිරි පිටේ තරුවන් යනවාස වචනේ ප්‍රකාශ වෙන කොටම එදෙරෙහි මෙතුමියගේ දරුවා දෙනාපතිගෙන් කියන පරිපාලි කිසි දුකක් වේදනාවක් නැතුව සුවසේ රූපන්න. රත්තරම්ම රත්තරම් පාට දරුවේ. කවුරුමකට මෞර්තේ කියලා ලෝක බුද්ධිමන්ත ධර්මයේ උපන් වෙලාවෙම කතා කරන්න ගන්න බුද්ධිමන්ත විෂය. ඒ වගේ බොහොම පිළිසුදු සංඝ. ඒ මොහොතේ ඥාතියින්ගේ හිත නිවාගෙන සරසාවට පිටින් කරගෙන සීලද කරගෙන උපන් නිසා මේ දරුවාට ධම් ලැබුවා සීල වේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසුරු සම්පූර්ණ දැකියන් ගෙදරට ධාන් දුන්නා. ධාන් දෙන දුපාකා ඒ රාජ කුමාරිකාව ඊයේ මාතාව කිව්ව ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාවට මම ආරාධනා කළේ සීමතක දානයයි. ස්වාමීන් වහන්සේ භාගතුන්හත්සේ පිළිගන්න නිසා අද මා දරුවක් ජීවත් කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ දරුවා දුක්පත් වුණාගේ හේතේ මට දායකක දාන දෙන්නවද ලැබේවා. මේ දෙන්න පුළුවන්. ඒ නම් ධර්ම ඉනහතක ආරාධනා පිළිගැනෙන්නේ නැහැ. මොකද මොන ආරාධනා මහත්සේ විදාන කළා මොකදන්නානේ අර කණි බාහදාත් කියන අපේ දානේ අල්දාන කියන අපේ කියන්නේ. මොකද මොන ආරාධනා මහත්සේ පිටුවේ එකේ පිටුවේ යන කියන කියුවා පිටුවේ ඔබේ ධර්ම ඉනහත කවදාකවත් පිළිපන්න දෙන්නේ නැහැ. අදපතන් ඉනහතක් මේ කොහොමද ඉස්සීතාවක තනිය සුඛවාසාව විසිය. ඉතින් පිටුවේ යන තුනේ දෙවියන් මෙතුන් කියව ස්වාමී කුමාරු වගේ කරන්නේ මගේ ජීවිතේ කරන තියනවා අන්දාරක් පමා කරන්නේ මගේ ධනෙ වගේ කියනවා අන්දාරක් පමා කරන්නේ මගේ ප්‍රඥාව වගේ කියනවා අන්දාරක් පමා කරන්නේ එනිසා මේ මුලින්ම අහගන්න වාස්තු ප්‍රකාශ කරන ඉතුරුවේ ඔබේ ජීවිතේම අනුභවතියෝ ඔබේ මනසට පමාවට ඔබ කලෝරේ කරන්නේ ඔබේ ධනෙ කරනවා වගේ තේනවා මේ ධනෙ විලාසයක් වෙන බන්දේ නෑ අදෙන් සත්‍රාව වංගියන රටද උදේ සත්‍රාව රැක ගන්නවා නම් ඒකයි හොඳයි ස්වාමීන් මගේ ජීවිතය රැකලා ගන්න මගේ ධර්මයාට රැකලා ගන්න මම සත්‍ය ආරක්ෂකද මේ සමගාමසක් පමා කර ධර්ම දෙන්නේ කියලා අවුද ගත්තා. ඉතින් මේ සුඛ වාසාව ඇතුළු මිනිස් දෙනකට බුදු පාමෝ සංගර වුණට ගන්න දුන්නා. මේ ගල්ුවක් නැගිටලා වාස් පිළිවෙත් කරනවා. මේ සතුට පිළිවෙත් පාමියේ මහා පින් ඇදලාවා. මේ දරුව අක්ෂනි දවසේ කල්පිරි ගන්න වෙලාවේ කරුණාකරයන් වහන්සේවා ජීවිතේ ඔබ අත්‍යාවසන්නේ අත්‍යාවම අත්‍යවසක් මෞර්තිය අවදීන දුක්ඛින්ද නේද ඔබ සංකාර ගැන කලිතුම් ගැද්ද ඒ ස්වාමීන් වහන්සේ මම කලිතෙලා ඉන්නේ මම දැනගෙන දැන් මට අවදින් ලැබුණොත් මමත් බාහිරේ වාදිනවා ඕකෑම මෑණියන් ඈත කියලා එහෙනම් මොකද ස්වාමීන් වහන්සේ මේ දරුවා කියන අර්ථ ලැබෙනවා නම් අරගාගෙන කාමසාර ස්වාමීන් වහන්සේ මම මේ දරුවා පූජා කරනවා සාධනෙට මේ දරුවා මහා විශ්වවිද්‍යාලයේ ඉකවා බාරු මේ ඉදිරිගතවක් නැත. ඉතින් මේ දරුවා දෙක දරුව පහරසන් වාසියාවේ සැලියා මේ දරුවා මේකේ විභාග මුගලන් මහරහතන් වහන්සේට බාර කළා. ඉසේක තුද බාර වෙලා කටපස්සේ කර්මස්ථානෙ දුන්නනේ පාරේ ඉතිං කිව්වොත් බාහිරුතුනේ මේ දරුවා සෝවාන් ඵලයේ පරිණතලා. ඉතිං කිව්වොත් දෙවන බාහිරුත් පතන් දාගානෝනා. තුන්වෙනි ඉතිං කිව්වොත් බාහිරුත් අනාගානෝනා. මේ ඉතිං කිව්වා රහතන් වෙනවාත්තේ මහා රහත් ආයතන පරිණතලා. සාත්කෙනෙකුට සීකෙක දාහනිය වුණා. ත්‍රිවිධ ඥාන ලැබුණා. සත් අවිඥා ඥාන ලැබුණා. සතු පරිසම්පු ඥාන ලැබුණා. සියංගල එකවරක පහළ වුණා රාත්‍රියේ මනසරම් භාග්‍යයන් මාසංකාරී කියන්නේද? කල්පලාමයේ තුන මනසරම් බෙරුම් පුරා ගැනීම කියන්නේද? මේ දරුවා දැන් මහතන් වහන්සේ නම. රහතන් වහන්සේ නම ඇටේයි කතා හද සිරවා ගත්තේ. දැන් උන්වහන්සේගෙන් දින ප්‍රසාද තාත්තලන් නිල පාදකාර ලැබෙනවා. දැන් නැද කොහොම සංඝයාත දෙන්නවලවා. මේක කිප කාර්යයක් ඇදෙච්චා. ඉතින් වරිණ රත්නයන් වල දෙවියෝ ඥාන දෙකෝ, මනුෂ්‍යෝ ඥාන දෙකෝ. මේ ශූරතේ සිගල ඉතිරියා පියා කීවේ ස්වාමීන් වහන්සේගේ දිනීමයි මේ. කොමිටක කාර්යයක් ගතේනකොට ජීවිතේ මහරහතන් වහන්සේ ඉස්සක් පහළ වුණා. මගේ මේ පුණ්‍ය ප්‍රභාවයෙන් මේ මනුෂ්‍ය ආදරයේ දිනේ පමගත්තේ. මනුෂ්‍ය ආත්මයේ පිටත් පරිහාමත් දැනෙති කියලා බලන්නේ විසුන් වහන්සේලා කරා පන්තියක් එක්ක අවසන්වාල ඉතිසුනා මේ ගම් පියසුන් පිටත් කරගෙනා දිනකට කාන්තාවක් රැකියා. දිනකට කාන්තාවක් රැකියා. දිනකට කියන්නේ සතියක්. ඒ සතියක් ගන්න ධර්මවන්ත විශ්වාසයක්. ඒ ගමන් විලාසයේ තමයි ගමන් මාර්ගයේ තමයි මේ වාස්තාවක දෙවියන්. නිරෝධම් පටමම් පස්සි. විශ්ව වෙනාම් ගමන් කරා නිරන්තරයෙන් නුඹ වාස්තාවක. නුඹ ගාමනේ නිින්ද පාපිතේ නීතියක්.

ඒ සමුදිත වශයෙන් මේ රහතන් වහන්සේගේ ආශිර්වාද අවසන් වෙලා පිරිවන් පාරේ ගියාම ගමන උදේදී අනිත් සිසුන් වහන්සේලා කියලා දැනගෙන ආවේ මම යගන්තර උවහන්සේලා දුන්නාට ලැබුණානේ දැන් මම ආවලා පිරිවන් පාරවා ඔබම කඩදාන් දෙේවා මා පිරිවන් පෑරම සාධාරණ කරලා මේ සාකු කොට්ටාට දෙරහකට ගන්න ඒ කාර්යයේ තෝ යම ඇතන සමුන්නාතර සූපයෙන් වගේ ගියක් වන්න නැහැ කියලා උපදේශ කියලා කිව්වා තමයි. ඒවා මේ විදිහටුණා. මේ සහපු කොට්ටාක දරාම්බරේ කාර්යයෙන් අනිත් ස්වාමීන් වහන්සේ ආපදින ගමනේ කවදාවත් සූපයෙන් වගේ ගියක් වෙන්නේ නැහැ. ඒ වගේ ධාර්ම පාරමිතාවක් යම් අභිචාරණයේදී සිදු කරාම ඒ අනුව ප්‍රතිපාල ගැනීම මේක ස්වභාවිකයක්. ඉතින් මේ සියලු මහරහතන් වහන්සේගේ ප්‍රථම ත්‍රිගුණේ රහත් භෝධිය නිවන්සෝ ලබන්නේ රහත් මහපාරයේදී සූපයෙන් සූපත් ලාභීනේ අපේලලා මේ සූපයෙන් බුද්ධ ධර්මයට පිටවෙන්න. ඉතින් මේ සම්පත් වුණ ආර්ථය ප්‍රතිලාභ කරගත්තා. ඉතින් අද වුණත් කීරි නිවහරතන් වහන්සේ වෙනුවෙන් මොනතරම් කුසලතාව කරත් වෙනවද? ඒ වගේ තමයි අප විසින් මේකේ ධර්මයේ ලකවන්නා කුසලයන්ගේ යම් යම් ප්‍රාර්ථනාවක් කරතොත් ඒවයි ප්‍රාර්ථනිත සිද වෙනවා. විශේෂයෙන් අපේ සෑම දෙනාගේ පරමාර්ථය ජාතිකාරණ මරණාදී දුක් කාංකාරයේ විතර වෙනවා අජාති අජය අම්‍යාද අතෝ අනුපායත අමෘත මහ නිවාන ධාතු සාක්ෂාත් කර ගැනීමයි මේ නිවාන ධාතු සාක්ෂාත් කර ගන්නකොට අප හැම දිනාගේම අනුකම්පාවක් තියෙනවා අප ආශ්‍රය කරගෙන අප නිදෙවිද දේවා පියන් දුරු උතුම් ප්‍රවෝදේ සහෝදරයන් නෑදෑයන් කිමුතුර ඔක්කොම ඒ නිවාන ගමන ප්‍රමුඛ කරගන්න ලැබේවා කියන මේ ප්‍රතිම දේවා එවන් තවත් දීර්ඝතර සංකල්පන නැත්තෝ අපේ ගම් වාසීන් අපේ රට වාසීන් අපේ ජාතිකයන් මේ ලෝකයන් අනන්ත ජන සමූහක අපි නිවන් මුර ගන්න අපස්සතුම ලැබේවා කියලා ගන්නත් පුළුවන්. ඒ අනුව තමයි ධර්ම සැපේ තම නිදේ සැපේ තවත් යාට වෙනවා කියලා කිව්වයි ඊර්දී මහා රහතන් වහන්සේ ඒ සතුනේ සෝය පාරමී පුරාගෙන ආවේ. ඉතින් මුන්නාත් කියලා වුණා ඒ තමගේ ආයුධයගේ දෙලගමේ කවිවායටපත් උනා. දැන් උන්වහන්සේගේ නාම මාත්‍රයයි දීනි කුණක් සම්ද මාත්‍රයයි. තමයි උන්වහන්සේලා අපි රෝපාන් මේ සම්භාරය දීකරමට අපට අනුත් අනුත් පුතල සම්භාරයක් ගැනීම කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ නීතියේ මහා රහතන් වහන්සේගේ බුදුසසුන ලැබුණා. ඒ ලැබුණ බුදුසසුන තුලාවේ අදාපි මේ ධර්මයේ ශ්‍රාවණා කුසාරක් සංස්කෘත කරගන්නේ. ජම්බිචාරම් නම් කම්පා ධර්මාදානම් අමච්චේ ඥානවන්ත නමතුතු වරුත්‍යෝ කවරෝ අරණ්ණේ තෙන් ධම්මේ කම්පරේවා අද මේ ආරම්භන විශේෂ ආරම්භයක් පවතිනවා එකාරම තමයි අපේ සාසන සාධාරණේ ආසන ඥාන මාහත්වයක් වෙන උන්දිනේ වාදිනේ පඬිතුර කරගත්තේ මේ කිවස්තා විදාන මාර්ගියක් වහන්සේ වෙනුනේ ආශිර්වාද ප්‍රාර්ථනා පිළිසෙයි මේ වගේ මේ සංඝයාය අපේ මහා සංඝරත්නයේ කියලා කාර්ක සභාවේ සම්මතයේ එක කියලා මේ සංඝයාය විශේෂ දෙවි දේශනා කරස්වා. අද උදේ පාරේ එක කියලා ඇදීගෙන කරේතු මේ මාමියන් මහත්මයේ ගෙනීමේ පසුම වැඩ පිළිවෙල සමසව සම්මත බාල පමුණවා ගැනීම සඳහා විශේෂ සාධනික සාකච්ඡාවක් කරස්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද කියලා කිඳීමක් කළා. බුදුම ආරම්භයේම වුණා ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ වාදේ ගන්න කියලා කියනවා කුතුහ හදේ මේ මගේ ගෞරවින්ද ඒකකම දැකීම මට මහා සන්තෝෂයක් කියනවා ඒක වරක් මේ කොහොමදයක් කොහොමදද ප්‍රකාශ කළා අපේ සාගරයේ මේ කුතුහාකාර ප්‍රේමයක් ඇති වුණා මේ එකතන වෙලා ස්වාමීන් වහන්සේ දිහිතේ සතුටුයි මේ ඔය වගේ සම්දෙනාගේ ආශිර්වාදයෙන් ස්වාමීන් වහන්සේට අවශ්‍යයි ඒ නුඹ බුදුසසුනට උදන්නේ ගෑනියෝ ජීවිතයේ කටකර උදන්නේ අද ගම්පාවේ යම්කා ආරණ්‍යේනාතන මේ අන්තේ ජීවන ඒ කොම ස්වාමීන් වහන්සේගේයි යම්කා කලබ විසාග දෙවිතුන් බණ භාවනා කිරීමේ කොරණාක ස්වාමීන් වහන්සේගේයි යම්කා ජනතාවක් අද නිවන් මඟ කොරණේ රක්ත සංඛ්‍යාත ජනතාවක් ජීවිතේ කොරණවන්නේ ස්වාමීන් වහන්සේගේයි මේ කමතිලාගේ මෛත්‍රී කුණ ආශිර්වාදේ මාන්‍යයන් ලැබෙන දැයින් අද මේ සිංහාස ආර්යයන් මහත්යාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ සිංහමයේ ආශිර්වාදය මේ මාන්‍යයන් මහත්යාගේ යොමු කිරීම අපට නිවන දක්වාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් ලබන්නේ එක් වෙන මහා පුණ්‍ය විදානයක් වෙනවා ආශිර්වාද සතුටින් ලැබෙන්න පුළුවන්.

විවර්තන චන්ද්‍රාගත නැතිනට ඉතර විවර්තන සමාන්‍ය දරුවා වල අමිලා ගමනේ කලකින්ගල් දිනේක ඒවාගේම නිරෝධ සංසිංහයේ ගණනුවන්ට ඒවාගේම ඒ විඳේනක පුඩා දරුවාට ඒ පෞලේ තමත ඒවාගේම අසංග ගමනේ දුකනුවන්ට ඒවාගේම මහත්මයාගේ අභාග්‍යයේ දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ආදීක පැති සම්බන්ධතාවයේ පූර්ණමයාක මිත්‍රාගේ නිසා අද මේ සහභාගී වෙන උනසේකල මෞර්ය දෙතේ ස්වාමී අටවද මෞර්ය දෙතේ ඉනිජ මෑණියන් ආධිපත ඇතුමේ මහා තුරු මෞර දුරදර්ශනා මිත්‍රීන්ට වදනක සෝම්‍ය ව්‍යාපාර ව්‍යාපාරාදි කටයුතු නියුක්ත සේවක සේවිකා මිනිසක් ස්වාමී මහේන මහත්මයාට අනිකුත් උපකාර කණුගරාක සෑම දෙනාටම මෙලොවක් ඉනිති අතනීමකම් අපලෝකාන්තර අතුරු අන්තරාලා ආදෝත සතුරු පරිදේ මාර්ග භාගක යල්ලේ සිරුදු කෝඳුනේ මෙතෙ නිවාසනේ වේවා සමන සේවනාන්දානේ ජගතුන් වලදීක් වාර්තා සාඥාන්තේ සතුතුන් මහා ගුණයේ අතිමිතා රක්කා නිරතුලෝ සිහිත වේවා කුසල් නඩමුනේ සමාධියේ සිටින් නෙත්තිකින් බුදුමුණදෙන් සමදාසයෙන් නිදයාවා සතෙන් අවදිනේවා නපුරුකේන නොතේනවා දෙවියන්ගේ ප්‍රසාදේ මනුෂ්‍යයන්ගේ ප්‍රසාදේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා ලැබුරුව ලැබේවා කඩුමේ සොළුන්ගේ රසුරංගෙන් ගින්නෙන් ජලයෙන් වතුරෙන් අවියාවෙන් මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ දෙවිසංගත සතුන්ගේ සීතලෙන් නුරුතෙන් බඩගෙන් විපාකෙන් නැතමඳු අවුවත් තුනා විසුතුන් සර්පාදීනේ වාමනුෂ්‍යයෙන් දෙමින් දුන්නෙන් රාගද්වේෂ මොහා දුක්ඛේෂයන්ගේ උපමේලක උපන්දේක අපතර විපාක වාරයේ දෙනවා මියක් පැතිරීමක් සංකලාවක් අන්තරාජ්‍යා කෝමෝචරණයක් ආපදාවක් නිදාවක් සීඩාවක් ජීවිතයක් එකතා සිහිමිතින්වත් නොම වේවා කාන්තිත සීලාදියක් නොවේ පාරික මානසික තනිසිල්ලේ දෙලව දුරු නිවන් මඟ පාරදී වන මුදුන්පත් වේවා ගුණෙන් නුවමින් ගමයෙන් ධර්මයේ යසයි ස්වාමී සත සම්පතින් ආනිවර්ණ සතබල ප්‍රඥාවෙන් නිත්‍යයේ උත්පන්න ජීවයෙන් ධර්මඥාන භාවනා ඥානයෙන් සිවන්ද විහෙරණ සතර සංග්‍රහ වස්තුයෙන් දසපා විචාවේ කෝසත් ගුණයන් දෙන්ද දෙන සතරයෙන් පොර සනාත්මෙන් දිනෙන් දෙන නිරුණුවට පත් වේවා සිතුමිනි නුවන් කිරීමෙන් කල්පරුප්පයේ සිරින්ෙන් භද්‍රගන්ධයේ සිරින්ෙන් පූර්ණ චන්ද්‍රයාමේ සම්‍යක් ප්‍රාර්ථන අධ්‍යයනයේ පූර්ණ චන්ද්‍රයාගේ පිරි සිරි සත්‍යකමේ සමුදුලක් වේවා දිනක සතරක් අධික පාරයක් අතරක් නෑර අපරාධිතන උදාහරණයට උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරී කරලෙස දෙලව දුණෝ පාරව සුදුර්ගේ සාන්ත නිවන පිණිස කාමිනී පුරාගමිනී සත්‍යයේ බලයේ ජයගේ ඉරියෙ ආරක්ෂා වාසීර්වාදයේ රත්නත්‍යාන භාවයේ ලැබේවා අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම සත්‍යයේ වැඩේවා අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරලෝ ජයගෙන සතර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවි සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා තබමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමිත දෙලෝ ජයගෙන පැතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමුනිත සිසිලස තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් විතයිනේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.